සාත්වෙන්ද මොනවද කරන්න ඕනි පදුනා. තාම මේක සරලව තේරුම් ගත්තේ කොම බරපතල විදිහට තේරුම් ගන්න. රාත්‍රෙන්ද මොනවද කරන්න ඕනේ කියලා ඇහුවාම ඒකට දෙන උත්තරේ සරල උත්තරේ තමයි රාත් නොවෙන්ද කරන වැඩ ටික තියෙනවනේ. ඒ ටික නොකර ඉන්න ඕනේ. එතකොට රාත් වෙනවා. දැන් රාත් නොවෙන්ද වැඩ ටිකක් කරනවා. මිනිසුන්ට පේන කරන දේවල් තියෙනවා. පේන්නේ නැතුව රාතිගතව පුද්ගලිකව කරන වැඩ ටික. මේ ඔක්කොම රාත් නොවෙන්ද කරන වැඩ. ඒ ටික නැවතුනාම රාත් වෙන්ද තියෙන ටික නිකන් වෙනවා. රාත් වෙන්ද වැඩක් නැහැ. නිරෝධයට කොයිද වැඩ තියෙන්නේ? නිවනට උපමාවක් කියන්න මට. නිවනට උපමාවක් නේ. ඒකට වැඩකුත් නැහැ. රාත් වෙන්ද කරන්න දෙයක් නැහැ. රාත් නොවෙන්ද කරන ටික නැවතුවාම රාත් වෙන්ද තියෙන ටික නිකන් වෙනවා. කුසල් වඩනවා කියන්නේ මොනවද? අකුසලේ ප්‍රතික්ෂේප කරනවද නැහැ? අකුසලෙන් වැළකෙනවා කියන එක. සෑම අකුසලයකින්ම වැළකෙන කෙනා මොනවද වඩන්නේ? කුසල්. කුසල් වඩන කෙනා මොනවද වඩන්නේ? අකුසල්. කුසල් වඩන කෙනා කුසලයට ලෝභ වෙලා නැද්ද? කෑදර වෙලා නැද්ද? එහෙනම් ගොඩාක් බලාපොරොත්තු අදාගෙන අනාගතේ සැප බලාපොරොත්තු වෙන අකුසල් වඩන්නේ. ඇත්තටම කුසල් වඩන කෙනා කුසල් වඩන්නේ නැහැ. අකුසලෙන් වැළකෙනවා. අකුසලෙන් වැළකෙන හැම මොහොතෙම කුසලයේ වැඩෙනවා. මෛත්‍රී වඩන්නේ ඇයි? ද්වේෂය නැති කරන්න. මෛත්‍රී වැඩුවම ද්වේෂය අයින් වෙනවද? ද්වේෂය අයින් කළ බලන්නකො. ද්වේෂය නැති සිතට මොනවද කියන්නේ? මෛත්‍රී සිත. දැන් කවුද මෛත්‍රී වැඩුවේ? කවුරුත් වැඩුවේ නැහැ. ද්වේෂය නැති කළා, ද්වේෂය නිරෝධ කළා. ලෝභ දේශ මොහොනේ නැති කරන්න කිය බුදුහාමුදුරුවෝ. මෛත්‍රියට කියලා වෙනම කමට අනක් දීලා නැහැ. ද්වේෂය නැති කළාම ද්වේෂය නැති සිත මෛත්‍රී සිත නිකන්ම ඉනි වෙනවා. ඉස්පෙට්ටියක් හදන්න අපි හදනවා. ඉස්පෙට්ටියක් හදන එක හරි අමාරුයි. බඩු ටික අස් කරනවා නිකන් හැදෙනවා. මේක තේරුම් ගන්න නැහැ මිනිස්සු. මිනිස්සු කැමති සංකීර්ණ ක්‍රම වලටනේ. සරල ක්‍රම වලට කැමති නැහැ. ඉස්පෙට්ටියක් හදන්න බෑ. ඉස්පෙට්ටියක් හදන්නේ කොහොමද? එහෙම ක්‍රමයක් ලෝකේ නැහැ. බඩු තියෙන පෙට්ටියක බඩු ටික අස් කළාම ඉස්පෙට්ටිය නිකන් හැදෙන එක හදන්නේ නැහැ කවුරු. බඩු ටික අස් කරනකොට අරක නිකන් ඉස්සෙනවා. රාත් කියන්නේ ඒ වගේ එකක්. ඉපදීම නවත්තන්න නම් ඉපදෙන වැඩ ටික නවත්තන්න ඕනේ. ඉපදෙන වැඩ ටික නැවතුනාම ඉපදීම නිකන් නවතිනවා. එහෙම නැත්නම් ඉපදීම නවත්තන්න අඟුලිමාල වගේ උත්සාහ කළ එකක් කළාට ඒක හරියන්නේ නැහැ. ඉපදෙන වැඩ ලෝකෙන් ඉපදීම නවත්තන වැඩ නෑ ලෝකේ. ඉපදීම නවත්තන වැඩක් ලෝකේ හොයන්න නෑ. ඉපදෙන වැඩ ටික තියෙනවා. ඒක නැවතුනාම ඉපදෙන්න බැරි නිසා ඉපදීම නිකන් නවතිනවා. එම පටිසෝතගාමිව දකින්න ඕනේ. පටිසෝතගාමි වචනේ ටිකක් ගැඹුරුයි. නොපැවත්මට දකින්න ඕනේ. අනුසෝතගාමි කියන්නේ පැවත්ම. අපි දකින්නේ මේ හැම ප්‍රශ්නයක්ම පැවත්මට. නොපැවත්මට දකින්න ඕනේ. සාමිපුරුෂයා භාර්යාවට හරි ආදරෙයි. භාර්යාව සාමිපුරුෂයාට ආදරෙයි. දෙකම මුලාව. කෙනෙක් කෙනෙකුට ආදරේ කරන්නේ ඇයි? ද්වේෂ කරන්න බැරි නිසා. කෙනෙක් කෙනෙකුට වෛර කරන්නේ ඇයි? ද්වේෂ කරන්නේ ඇයි? ආදරය කරන්න බැරි නිසා. බලන්න දෙපැත්තෙම ප්‍රශ්න දෙකක් තියෙන්නේ. මෙයාත් එක්ක තරහා වෙන්න බැරි නිසා එයාට ආදරෙයි. මෙයාට ආදරය වෙන්න බැරි නිසා තරහයි, පලි ගන්නවා. දැන් අපි විරුද්ධවාදියාගේ තරහාකාරයාගේ වෛරකාරයාගේ පලි ගන්නෙ ඇයි? ආදරය කරන්න බැරි නිසා. ඇයි මෙයාගේ පලියක් ගන්න නැත්තේ? තරහා වෙන්න බැරි නිසා. ඒ දෙන්නම ප්‍රශ්න දෙකක ඉන්නවා. ඒ නිසා දෙන්නම නිවන් දකින්න. නොපවත්ම එයාගේ චරිතය තුළ එයා තාම දැකලා නැහැ. එයා දකින්න දැක්ම තුළ නොපවත්ම නැහැ. එයාගේ කල්යාණ මිත්‍රා එයාට එයා බව එයා තාම අඳුරන්නේ නැහැ. ඒක අඳුරගත්ත දවසක එයා සසරෙන් එතර වෙනවා. මිනිස්සු රාතෙක් දැකලා නිවන් දකින්න හදනවා. රාතෙක් ළඟ පැවිදි වෙන්න හදනවා. රාතෙක්ගෙන් කමටහන් ගන්න හදනවා. මාර්ගඵලලාභී වඩපු කෙනෙක් හොයන්න හදනවා. මේ ධර්මයේ තමන් තුළින් දැක්කනම් ඒ දකින්න ධර්මයේ තුළින් තථාගතවන මාව දකින්නට බුදුහාමුදුරුව කියනවා. අපි ඒ බුදුන් දකින්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒ කියන්නේ බුදුහාමුදුරුව සතපාර ගණන් ගන්න නැහැ නේ අපි. මාර්ගඵලලාභී කොයාගෙන්ද රාතෙක් හොයාගන්න? එයාලම ඉඳගෙන කමටහන් වඩන්න උත්සාහ කරනවා. ලෝතුරා බුදු කෙනෙක් දකින්න ක්‍රමේ තියෙනවා. ඒක දකින්නේ අපි. ඒක න බුදුහාමුදුරන්ට වඩා රාතට වටිනාකම වැඩි. නෝ කවදද දදා ගන්න 2600 කලා තාමත් අදලා නැහැ. මම කවදාවත් මාර්ගඵල ලාභය දකින්න උත්සාහ කරන්නෙම නැහැ. මම තකින්නේ තථාගතයන් වහන්සේ දකින්න. හැම නාම රූපයකම මම බුදුහාමුදුරුව තමයි දකින්නේ. මම කැමැති හැම ශබ්දයතුලින්ම ගෞතම තථාගතයන් වහන්සේ ශ්‍රවණය කරන්න. මිනිස්සු මට කරන නිନ୍ଦා, අපහාස, ප්‍රශංසා, කීර්ති හැම දෙයතුලින්ම මගේ කෙලෙස් ටික මන් නිරෝධ කිරීම තුලින්, ඒ වඩන මාර්ගය තුලින් මම බුදුහාමුදුරුව ශ්‍රවණය කරනවා. ඇයි රාත්‍රි ශ්‍රවණය කරයි අඩුවට අපි හිතන්නේ. උපරිම හිතනවා. අපේ චර්යාව තුලින්, අපේ විනය තුලින් අපි බුදුහාමුදුරුව දකින්න ඕනේ. අපේ සිතිවිලි වලින්, ඒ සම්මා සතිය තුලින් අපි බුදුහාමුදුරුව දකින්න ඕනේ. අපි මේ නාම රූප වල ගත කරන සමාධිය තුලින් අපි බුදුහාමුදුරුව දකින්න ඕනේ. අපි බුදුන් දකින්න නෙමෙයි උත්සාහ කරන්නේ. මාර්ගඵල ලාභය කොහොයා ගන්න. කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරන්න ඕනේ. කල්‍යාණ මිත්‍රා ආශ්‍රය කරන, පඬිත්වය සේවනය කරන කියලා බුදුහාමුදුරුව කියන්නේ. කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනකොට කල්‍යාණ මිත්‍රයා මොනවද දෙන්නේ? ආප පාන් රොටිය වදිනවද? එයා මොනවද දෙන්නේ? කල්‍යාණ මිත්‍රයා දෙන්නේම ධර්මීනේ. අඩුපාඩු හදන ක්‍රම, කමඨාන් වඩන ක්‍රම, භාවනාවල ගැටලු, එයාගේ අත්දැකීම් වලින් එයා අපට උදව් කරන. කල්‍යාණ මිත්‍රයා කියන්නේ නිවනට උදව් කරන කෙනා. ඒ නිවනට උදව් කරන්න යා කතා කරන හැම වචනයක් මොකද්ද? ධර්මයේ. එහෙනම් කල්‍යාණ මිත්‍රයාතුලිනුත් ධර්මයේ නම් ඇසුරු වෙන්නේ. බුදුහාමුදුරංග බුද්ධත්වයට පත්කලෙත් ඒ ගුරුවරයා කියන ධර්මයේ නම්. අපිවත් කවදාරි දවසක රාත් කරන්නේත් ඒ ධර්මයේ නම්. අපේ කල්‍යාණ මිත්‍රයා කවුරු විය යුතුද? ඒ ධර්මයේ මෙයාගෙන් ලැබෙනවන්නේ මෙයා කල්‍යාණ මිත්‍රයා. හැබැයි මෙයා නෙමෙයි කල්‍යාණ මිත්‍රයා, මෙයාගෙන් ලැබෙන ධර්මයේ කල්‍යාණ මිත්‍රයා. දැන් මෙයා අසත්පුරුෂ නම් දැන් එයා කල්‍යාණ මිත්‍රයෙක්ද? නෙමෙයි. ඇයි? එයාගෙන් ධර්මය ලැබෙන්නේ නැහැ. දැන් එතනින්ද මෙයා මාර්ගය වඩලා අනාගාමි වෙලා. දැන් එයා උඹ ගැඹුරු දහමක් කියනවා. දැන් එයා කල්‍යාණ මිත්‍රයෙක්. දැන් මොනවද එයාගෙන් ලැබෙන්නේ? ධර්මය. එහෙනම් අපේ නිවීමට යම් කිසි කෙනෙක්ගේ උදව්වක් ලැබෙනවා නම් ඒ උදව් ලැබෙන හැමෝම කල්‍යාණ මිත්‍රයෝ. අපේ නිවීමට උදව් ලැබෙන්නේ නැත්නම් එයා කල්‍යාණ මිත්‍රයෙක් නෙමෙයි, එයා බාලයෙක්. එයා වැතුරු කරන්න එපා කියනවා.